යුද්ධාශ්‍රම 98 න් පස්සේ සමස්ත ලංකා ගුරු උපදේශක වෘත්තීය සංගමයේ දසෙන් අපේ ඒකරාශි වෙලා වෘත්තීය අරගලවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ගුරු උපදේශකව ස්ථාපනය කරවා ගැනීම සඳහා අපි නෛතික රාමුවකුත් දැන් ගොඩනගාගෙන තියෙනවා. ඒ අනුව අපිට 2014 දී මහින්ද මඩිහේව කමිටු වාර්තාව ලැබිලා තියෙන අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට අනුව ශ්‍රී ලංකා ගුරු උපදේශකව ස්ථාපනය කළ යුතුයි කියලා අමාත්‍ය මණ්ඩලයේ තීරණය තියෙනවා. නමුත් මේ වෙනතෙක් මේක ස්ථාපිත කළ නැහැ.